කායానుපස්සනාව ආයේ නුවණින් විමසන්න ඕන දැන් ඈ. එකපාරටම මට ඕන චිත්තానుපස්සනාව ධම්මානුපස්සනාව කිව්වෙලා පණින්න හැදුවට බෑ. මේවයි තියනවා නේද? අර මුට්ටස්සතිය අයින් කරගෙන අසම්පජාණය අයින් කරගෙන එන්න පිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව එකපාරට මේ මං වේදනානුපස්සන නෑ මං චිත්තానుපස්සනාව. නමට කියන්න පුළුවන්. නමට කිව්වට මේ කියන ධර්මතා වැඩෙනවද කියන පැත්තත් හොයාගෙනයි අපිට ඒවට යන්න වෙන්නේ. මුට්ටස්ස කියන්නේ මෝඩකම. මෝඩකමෙන් කරන ඔක්කොම ඒකට අයිති. මව ලෝකේ හදන එකත් මෝඩකමට හැදුවනම් ඒකත් මුට්ටස්ස තියෙන් කරපු එකක් තමයි. ලෝකේ කියන්නේ මොකද්ද? ඔව්. දැන් අපි මේකට આવොත් ලෝකේ කියන්නේ මොකද්ද? ආනාපාන සතියට આવොත්. ඔව්. ලෝකේ ප්‍රධාන જાති හතරක් තියෙනවා. කය කියන ලෝකේ, වේදනාව කියන ලෝකේ, චිත්ත කියන ලෝකේ, ධම්ම කියන ලෝකේ. දැන් මේ ලෝකේ හදන හැටි තමයි බලන්නේ. දැන් අපි කායानुපස්සනාවේදී ලෝකේ කය කියන කොටස් වලිනුත් එක කොටසක් තමයි හුස්ම. ඒ හුස්මෙත් මන අවස්ථා ටිකද දීගං වාස සන්තෝ කියන එකයි රස්සං වාස සන්තෝ ළඟට සබ්බකාය පටිසංවේදී පස්සම් බයං කාය සංඛාර. දීගං වා කියන එකයි රස්සං වා කියන එකයි සබ්බකාය පටිසංවේදී කියන එකයි පස්සම් බයං කාය සංඛාරයි කියන එකයි ආනාපාන සතියේ කය කියන ලෝකෙට සයිති. එතකොට අර කියපු එක හරි. දැන් එතනින් ලෝකේ හදන හැටි හොයා ගන්න ඕන. මුට්ටස් සතිය මෝඩකවට එතන අපි කය කියන ලෝකේ හදන්නේ කොහොමද කියන එක හොයා ගන්න වෙනවා. ඒකට තමයි ওই ධම්මවිචේ කෑලි එහෙම තියෙන්නේ. සොයන්න ඕන, පරීක්ෂණය කරන්න ඕන, විමසන්න ඕන. මුලින්ම අපි ඔය ඕන කමටහනක තියෙනවා අපේ මේ හිත විසිරෙන එක නවත්තලා පොඩ්ඩක් එකඟ කරගන්න කොටසක්. ඒක තමයි නීවරණ යටපත් කරන කොටස. දැන් ඒ ටික කියලා මේකේ හිතන්න පුළුවන් ඔය දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. කියන්නේ දීර්ඝව හුස්මක් තියෙන බව දැනගෙන ආස්වාස කරමින් ඉන්නවා, ප්‍රාස්වාස කරමින් ඉන්නවා. ඊළඟට රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති නෑ රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති සික්කති නිමෙය පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කෙටිව හුස්මක් තියෙනකොට කෙටිව හුස්ම තියෙන බව දැනගන්නවා. දැන් ලෝකයක් තියනවද නැද්ද? තියනවා නේද? තියෙන හුස්ම දිහා බලා ඉන්නවා. ඉතල බලා ඉන්න හුස්මකුත් තියනවා, බලා ඉන්න කෙනෙකුත් ඉන්නවා. එතකොට ලෝකෙට අයිතිද නැද්ද? අයිති. අපි අර ෆෑන් එක දිහා බලා ඉන්න කෙනෙක්ත් ෆෑන් එකකුත් තියනවා, බලා ඉන්න මමත් ඉන්නවා නේද? එතකොට ඒක හයියෙන් කරකිනවා කියලා දැනගත්තොත් හයියෙන් කරකින ෆෑන් එකකුත් තියනවා, ඒක දැනගන්න මමත් ඉන්නවා. හෙමින් කරකිනවා කිව්වොත් හෙමින් කරකින ෆෑන් එකකුත් තියනවා, ඒ බව දැනගන්න මම කියලා කෙනෙකුත් ඉන්නවා. ඒකයි ඒක ලෝකෙට අයිති කිව්වේ. තත එතන තේරුම් ගන්න ඕන අපේ ওই పూర్ව ප්‍රතිපදාව එතන වැඩෙනවා. මොකද්ද එතන పూర్ව ප්‍රතිපදාව වෙන්නේ? මොනවාද අපේ අයින් වෙන්නේ? ඔව්, වෙනේවට හිත දුවන එක අයින් වෙලා මේකටම අවධානේ යොමු වෙනවා. හැබැයි තාම ලෝකෙට අයිති දෙයක්. කය කියන ලෝකෙන් කොටසක් අරගෙන අපි ඒක දිහා බලා ඉන්නවා. හිත වෙනේවට දුවන එක නවත්තලා මේකට අවධානේ යොමු කරන්න. එතකොට ඒකෙන් වෙන්නේ තේරුම් ගන්න නීවරණ යටපත් වෙනවා. හිත එකඟ වෙනවනේ. ඒකටම හිත එකඟ වෙනවා කියන්නේ අපේ නීවරණ යටපත් වෙනවා. හැබැයි මමත්වය කැඩෙනවද? නැහැ. ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටුන්නේ නැහැ තාම. නේද? චතුරාර්ය සත්‍ය දැක්කෙත් නැහැ, පටිච්ච සමුප්පාද දැක්කෙත් නැහැ. ওই තියෙන දේ දිහා බලා ඉන්නවා විතරයි. ඒ බලා ඉඳීම බුදුදහම දන්න කෙනාටත් පුළුවන්, නැති කෙනාටත් පුළුවන් උත්සාහ කරනවා නම්. දැන් ඊළඟට කියනවා නේද මේ අනාගතයේ හික්මෙන්න මොකද්ද ඔය එක? අනාගතයේ හික්මීම නිකම් බලා හිටියට එන එකක් නෙවෙයි. අන්න එතන අපිට දැන් විමසන්න වෙනවා නේද? මොකද්ද ඒ කියන්නේ? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. දැන් අපිට හොයාගන්න වෙනවා මොකද්ද මේ සබ්බකාය පටිසංවේදී කියන්නේ කියලා. මොකද්ද සබ්බකාය පටිසංවේදී කියන්නේ? සියලු කය දැනගෙන ඉන්නා නේද? එතකොට සියලු කය කියලා ඔතෙන්දි වෙන්නේ මොන කයද? හුස්ම කය. ආයික ආස්වාස කය නැත්නම් ප්‍රාස්වාස කය. එතකොට සබ්බකාය කියනකොට ආස්වාසේ පටන් ගැනීම ඉඳන් ඉවර වෙනකන් මුළු හුස්මම සංවේදී වෙන්න ඕන. ප්‍රාස්වාසය කියනකොට ප්‍රාස්වාසේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකන් මුළු හුස්මටම සංවේදී වුණත් තමයි සබ්බකාය කියන්න පුළුවන්. සබ්බකාය පටිසංවේදී. දැන් හොයාගන්න වෙනවා මේ අස්ස සිස්සාමීති සික්කති වෙන්නේ කොහොමද? හුස්ම ගනිමින් හික්මන්නේ කොහොමද? ප්‍රාශ්වාස කරමින් හික්මන්නේ කොහොමද? සබ්බකාය පටිසංවේදීව. දැන් ඔන්න දහමක් දන්න තත්ත්වෙට යන්න වෙනවා. බුදුදහමෙන් බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ මොනවද කියලා හොයන්න වෙනවා. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ කියන ඒවා ඕන වෙනවා. නිකම්ම බලා හිටියේ අපි හිත එකම් කරගන්නාගන්නේ නීවරණයටපත් වුණ මනසට දැන් ඕන බුදුදහම. බුදු කෙනෙක් දේශනා කරන දේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද මේ ඇත්ත දකින්න නම් ආයතන විදිහට දකින්න බලන්න කියලා. ස්කන්ධ ධාතු ආයතන ඔය විදිහට බලන්න කියනවනේ. එතකොට ඕන පැත්තකින් ඔතෙන්ට දාන්න පුළුවන්. ඔතන තියෙන ස්කන්ධ ටික මොනවද? දහුස්ම කියන රූපස්කන්ධය තියෙනවා නේද? ආස්වාසය කියලා රූපස්කන්ධයක් තියෙනවා. ප්‍රාස්වාසය කියලා රූපස්කන්ධයක් තියෙනවා. ඔව් නාසය කියලා රූපෙකුත් තියෙන රූපස්කන්ධයක්. මේකත් හරි රූපස්කන්ධ ඔන්න තියෙනවා. ඒකට අදාළ වේදනා ස්කන්ධ ඒ රූපයට අදාළ යම්කිසි වේදනා. වේදනාව කියන්නේ සැප දුක හෝ අදුක්කම අසුක. ඔය තුනෙන් එකක් අතන තියෙනවාමයි. ඒකට අදාළ ඊළඟට ඒකට අදාළ සංඥා ස්කන්ධෙකුත් තියෙනවා. හුස්ම ආස්වාසය කියනකොට ඒකට එක සංඥාවක් තියෙනවා. ප්‍රාස්වාසය කියනකොට තව සංඥාවක් තියෙනවා. ඒ දෙක අපිට වෙන් කරගන්න පුළුවන් නේද? අනිත් රූප වලින් ඕක වෙන් කරගන්නත් පුළුවන්. ඒ මොකද සංඥාව හින්දා සංඥා ස්කන්ධෙත් තියෙනවා. සංඛාර ස්කන්ධයක් තියෙනවද? චේතනා ටිකකුත් ඇවිල්ලා නේද? මේ හුස්ම ගැන අදහස් දෙන චේතනා ටිකකුත් ඇවිල්ලා නේ සංඛාර ස්කන්ධය. ඔය ටික දැනගත්ත විඥාන ස්කන්ධෙකුත් පහළ වෙලා. දැන් එතකොට ඔන්න ස්කන්ධ වශයෙන් බැලුවොත් අපිට පේනවා ඒ සබ්බකාය පටිසංවේදී වෙනකොට පංච උපාදානස්කන්ධ හටගෙන. ඕනනම් පංචස්කන්ධ හටගෙන කිව්වත් වැරද්දක් නැහැ. ওই දෙකම එකයි. ගැඹුරට යනකොට. ඈට දෙකක් වගේ වෙනවාට අපේ වට්ටවට ওই දෙකම එකයි. ස්කන්ධ ටික උපාදාන වෙලාම තමයි අපි ඔක බාර අරන් තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ හටගෙන. ඒක තියෙන ඒව තියෙන බව දැනගත්ත මම ඉන්නවා. එතකොට උපාදාන වෙලා ඉක. දැන් ඔන්න ස්කන්ධ විදිහට බැලුවොත් පංච උපාදාන ස්කන්ධේ හටගෙන මේ හුස්මත් තියෙනකොට. ධාතු විදිහට බැලුවොත් ඒක එතෙන්දි කියන්නේ ධාතු කියන්නේ මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔය විදිහට අටලොස් ධාතුවක් ගැන තමයි ධාතු වශයෙන් බලන්න කියන්නේ. කියන්නේ ආයතනවල මේ ಜಾති තුන බෙදලා ඒවට කියන්නේ ධාතු කියලා. අටලොස් ධාතු විදිහට. ආ අටලොස් ධාතු 18ක් නෙමෙයි ධාතු 18ක්. එකක තුනක් තියෙනවා. ඒ ආයතන 6ට එනකොට 18යි. නෑ. අටලස් ධාතු. එතකොට ඒ ධාතු වශයෙන් බලන්න කිව්වොත් ඊළඟට ආයතන වශයෙන් බලන්න කිව්වොත් ආයතන හයනේ අපිට තියෙන්නේ නේද? ඒක ඕනනම් 12ක් කරන්න පුළුවන්. මේ අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි කියලා. නේද? දෙක දෙක ගත්තොත් ආයතන හයට 12 ආයතන කියලා ගන්නත් පුළුවන්. නැත්නම් සල ආයතන. දැන් බලන්න ඔය හුස්ම කියන එක ආස්වාසය සබ්බකාය කියන ආස්වාසෙයි පාස්වාසෙයි. ඒ හුස්ම කියන එක හටගත්තේ හුස්ම කියන එක තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? කාය ආයතනෙන් දැනෙන්න ඕන මොනවා හරි නේද? මේ නාසයේ ස්පර්ශයක් දැනෙන්න ඕන. කයට ස්පර්ශයක් දැනෙන්න ඕන නේද? ඊළඟට මන ආයතනෙන් ඕක ගැන කල්පනා කරන්න ඕන. ඒක කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනය පිරිසිඳ දකින්න ඕන. කාය ආයතනෙට දෙන්න පුළුවන් මොනවද? දැනීමක් විතරයි. මුත කියන ස්වභාවය. දැන් ඇහැට නම් දිට්ඨ, කනට නම් සුත, කාය ආයතනෙ නම් මුත. දැනීමක් දෙන්න පුළුවන්. දැනීම කියන එකේ රූප තියනවද? නෑ. දැනීම මාත්‍රයක් විතරයි. මුත. දැන් දැනීමට අදාළ රූප ටික සකස් කරන්නේ මන ආයතනේ. දැනීමට අදාළ රූප ටික සකස් කරන්නේ මන ආයතනේ. බලන්න ඒ සකස් වෙන්නේ එතකොට මන රූපද සකස් උනේ? ඔව්, මනසට අරමුණු වෙන්නේ ධම්ම රූප. දැන් මනසට මනසෙන් හිතලා මොනවා ගැනද දැනගත්තේ? හුස්ම ගැන, ආස්වාසය ගැන, ප්‍රාස්වාසය ගැන. කාය ආයතනෙන් දුන්නේ දැනීම විතරනේ. දැන් දැනීම් ටික ආස්වාසයක් කරන්නේ මන ආයතන. දැනීම් කියන එකේ හුස්මක්වත් නැහැ, නහයක්වත් නැහැ නේද? දැනීම් කියන ටිකේ කාය ආයතනෙන් දෙන්නේ දැනීමක් විතරනේ. ඒක තේරෙනවද? දැන් අපි හුස්මේ එක මොහොතක් ගන්න, එක මොහොතක් දැනෙනවනේ. ඒ මොහොතට අපිට ආස්වාසය කියන්න පුළුවන්ද නැත්නම් ප්‍රාස්වාසය කියන්න පුළුවන්ද? එක ක්ෂණයක දැනීමකට බෑ. දැනීම් කීපයක් එකතු කළොත් නේද මේක ඉහළ යනවද පහළ යනවද කියන්න පුළුවන්. එහෙනම් එක එක දැනීම වෙන වෙනම ගත්තොත් එතන රූපයක් නැහැ. දැනීම් කීපයක් එකතු කරලා නේද අපි එක ගැන කල්පනා කරලා නේද ඔහොම දැනෙන්න නම් හුස්ම. ඒතර එක දැනීමක් නෙමෙයි, දැනීම් කීපයක් එකතු කරලා තමයි අපිට හුස්මක් පණවන්න පුළුවන්. ତොරේ සබ්බකාය කියනකොට පටන් ගන්නකොට දැනීමේ ඉඳලා දැනීම් ගොඩාක් එකතු කරලා එකතු කරලා අන්තිම දැනීම වෙනකන් අරගෙන ওই ටිකට හිතෙන් හිතලා තමයි කියන්නේ ওই ටිකට කියන්නේ ආස්වාසි. එක්ක දිග හුස්මක් එක්ක කෙටි හුස්මක් කියලා කියන්නේ අර දැනීම ඔක්කොම එකතු කරලා කල්පනා කරලා නේද? එහෙනම් හුස්ම කියලා දැනගන්නකොට හිතෙන් හදපු දෙයක් නේද හිත දැනගන්න? පෙර ඇසුරක් උදව් කරගෙන දැන් දැනීම් ටිකට ගලපලා නේද සංස්කරණ හිතේ කරන හිතෙන් හදන දේ හිත දැනගන්නවා. ආ ඔහොම දැනෙනවට නම් කියන්නේ හුස්ම. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතෙන් හදපු දේ හිත දැනගත්තා නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක අල්ලන්න පුළුවන්ද? වදින දෙයක්ද? නෑ. හිතේ ඇති වුණ ධම්ම කියන ස්වභාවයක් විතරයි. මන ධම්ම මනෝ විඤ්ඤා. දැන් ඔන්න ආයතන පිරිසිඳ දකිනකොට පේනවා මේ හුස්ම ආස්වාසය කියන එක මනසෙන් පනෝපු එකක්. මනසෙන් දැනගත්තු එක, හිතන්න ගිහිල්ලා දැනගත්තු එකක්. කාය ස්පර්ශයට අදාළ එකක් නෙමෙයි. කාය ස්පර්ශේ දැනීම විතරනේ. දැනීම් ගොඩක් එකතු කරලා ඒක ගැන කල්පනා කරන්න ගිහින් නේද ඕකට කියන්නේ හුස්ම කියලා කිව්වේ. නම් හිතෙන් හිතපු එකක්. හිතෙන් හිතනවා කියන්නේ මොකද්ද? මන ධම්ම මනෝ විඥාන. පැහැදිලිද? ତර මන ධම්ම මනෝ විඥාන කියන්නේ හිත ඇතුලේ සිද්ධියන්නේ අල්ලන්න පුළුවන් රූපයන් නෙවෙයිනේ. හීනයක් දකිනවා වගේ වැඩන්නේ කල්පනා කරනවා කියන්නේ. රූප නෙවෙයිනේ. අපි හිතන හිතන ඒවා රූප නෙවෙයිනේ නේද? හිත ඇතුලේ මොනවද හටගෙන එහෙමම නැති වෙනවා. ඒ හට ගන්න එක අල්ලන්න පුළුවන් බාහිර තියෙන රූපයක් නෙවෙයිනේ නේද? සතර මහා ධාතුයෙන් හැදිච්ච එකක් නෙවෙයිනේ. සිතුවිල්ලක් විතරයි. හිතෙන් ධම්ම කියලා දෙයක් හදලා හිත දැනගෙන. ඒත් අපි ඔතන සිහිය නුවණ නැතිකමට නේද මේ එළියේ නැහය හැපෙන හුස්මක් කියලා බාහිරයට දැම්මේ ඕක. දෙයක් බවට පත් කළේ. හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමට නේද මේ ශරීරයට අයිති හුස්මක් බවට පත් කළේ. රූපයක් බවට පැනෙව්වා නේද? ඒක හරියට අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? දකින දේ ගැන කල්පනා කරලා ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතලා ඒ බල්ලා ඉන්නේ එළියේ කියලා. හිතෙන් දැනගත්තු බල්ලා බාහිරේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේ වැඩක් නේද අපිත් මේ කරලා තියෙන්නේ. කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක් අරගෙන ඕක ගැන කල්පනා කරලා ඔහොම දැනෙන්නේ නම් මේ දිග හුස්මක් කියලා ඒ හුස්ම තියෙන්නේ එළියේ කියලා බාහිරයට දානවා. අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ. මේ අපේ මෝඩකමට නේද එතකොට අපි දැනට විශ්වාස කරන හුස්ම එළියේ තියෙන හුස්ම පනවලා තියෙන්නේ. ඇත්තට වෙලා තියෙන්නේ කාය ස්පර්ශයෙන් දැනීම් දුන්නා. දැනීම් ගොඩාක් එකතු කරලා ඕක ගැන කල්පනා කළා නේද? කල්පනා කරලා තමයි කියන්නේ ඔන්න ඕක හුස්ම. දැන් කල්පනා කරනකොට දැනීම් ටික තියෙනවද? දැනීම් ටික ඉවර වෙලා ඉවරයි. දැන් මුලින්ම දැනුණ දැනීම නෑනේ ඊළඟ දැනීම එනකොට. ඒ දැනීම නෑනේ ඊළඟ දැනීම එනකොට. දැන් අන්තිම දැනීම හුස්මේ අන්තිම දැනීම එනකොට කලින් දැනීම එකක්වත් නෑනේ. දැන් ඕක ගැන කල්පනා කරනකොට අන්තිම දැනීමත් ඉවර වෙලා නේ. හිතෙන් හිතනකොට දැනීම් ටික ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරනේ. මේ කල්පනා කරනකොටනේ දැනගන්නේ ඕක හුස්මක් කියලා. එතකොට දැනීම් ටික ඉවර වෙලා. ඊට පස්සේ හිතෙන් කියපු දේ ආයි කියන ඔන්න ඕක නැහයි හැපෙනවා. දැන් ඒක මෝඩකමක් නේද? හිතෙන් දැනගත්තු එක කොහොමද එළියේ තියෙන්නේ? දෙයක් වෙන්න බෑනේ හිතෙන් දැනගත්තු එක. මං අන්න මුට්ටස්සතියෙන් හදපු හුස්මක් තමයි අපි බලන් හිටලා තියෙන්නේ. දිගයි කොටයි කියලා. ඔව්. ඔව්. ඔව්. ඔව්. දැන් දැනීමක අපිට කියන්න පුළුවන් ද උඩට යනවා පහළට යනවා කියලා. එක දැනීමක් ගත්තොත් එහෙම කතාවක් නැහැ. ඒකට දැනීම් ගොඩාක් එකතු කිරීම තුළමයි අපිට ඉහළ යනවද පහළ යනවද කියන්න පුළුවන්. එතනත් පේනවා කොච්චර මෝඩ කමක්ද මේ කරන්නේ. ඔව්. ඒක තමයි. ඔව්. ඔව්. දැන් ඔක ගොඩාක් නුවණින් බලනකොට දැනීම කියන එකේ තැනකුත් නැහැ. අපේ මෝඩකමටනේ තැනක් දාන්න. දැනීම කියන එකේ වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, තැනක් නැහැ, මොකවත් නැහැ, දැනෙනවා විතරයි. ඒක රූපයක් කිරීම තුලයි අපිට තැනක් පනවන්න පුළුවන්. රූපයක් කළා කියන්නේ හිතෙන් හිතලා දැනගත්ත නෙවෙයි එළියෙන් තිබ්බා. ඒ රූපයක් උපාදාන කළා. දැන් හුස්ම කියන රූපේ අපි උපාදාන කරලා ඉන්නේ. මතක තියාගන්න දැන් හුස්ම දිහා බලන්න පටන් ගන්නකොට උපාදාන කරපු හුස්මයක් දිහා ඔය බලා ඉන්නේ. අපේ මෝඩකමට අපේ ලෝකෙට අයිති පුරුද්දට හිතන්නේ ඔය තියෙන හුස්ම දිහා බලන් ඉන්නවා. එනකට වෙලා තියෙන්නේ තියෙන හුස්ම නෙමෙයි අපි හිතෙන් අදලා එළියෙන් දීපු හුස්ම දිහායි ඔය බලන් ඉඳලා තියෙන්නේ. හරි දැන් බල්ලා වතුරට ඇවිල්ලා කියන අන්න මම බල්ලේ දිහා බලා ඉන්නවා. අපිට නුවණ එන්න ඕනේ. ඉන්න බල්ලේ දිහා නෙමෙයි බලන් ඉන්නේ හිතෙන් අදලා එළියෙන් දීපු බල්ලෙක් දිහා විශ්වාසය. දෘෂ්ටියකින් හදපු බල්ලෙක් දිහායි ඔය බලන් ඉන්නේ. එන අපේ දෘෂ්ටියකින් හදපු උස්මත් දිහා නේද මේ බලන් ඉඳලා තියෙන්නේ. ඇයි ආයතන වෙන් කළොත් පේනවා කාය ආයතනෙන් දැනීමක් දුන්නා. ඒ දැනීම ගොඩාක් එකතු කරලා හිතෙන් හුස්මක් හැදුවා. ඉහළ යන එක හරි පහළ යන එක හරි හිතෙන් හදපු එකක්. දැනීමට අයිති එකක් නෙමෙයි. බඩ අපිට ආයතන ගැන සිහිය නොවන නැති නිසායි ආයතන මුලාව නිසායි එළියේ තියෙන හුස්මක් දිහා බලා ඉන්නවා කියලා විශ්වාස කළේ. ඒක ලෝකෙට අයිති, ලෝකයට අයිති ඇත්ත. ලෝකයට අයිති ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. ලෝකයට ලෝකේ තියෙන ඔක්කොම ඇත්ත. ආර්ය දර්ශනයේදී ඒවා බොරු වෙනවා. ලෝකයක් පනවලා තියෙන්නේ අවිද්‍යාව මත. මෝඩකම මත. ඔය පනවපු ලෝකෙටමයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිව්වොත් ඔන්න දුක හටගත්තා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔකට කෙටියෙන් කිව්වොත් කියන්නේ දුක කියලා. මම ඉස්සෙල්ලා පෙන්වන්නේ හුස්ම කියන එකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. අපිට ඉතින් ඕක දැනගත්තට දුක කියලා දැනුන්නේ නැහැ නේ. හුස්මක් තියනවා කියලා දැනගත්තට දුක දැනෙනවා කියලා දැනුන්නේ නැහැ නේ. ඒකට වෙන පැත්තකින් දහම අහලා නුවණ තියෙන ඕන රූපය පැනවීමම දුකයි. ඔන්න වදකේ ආවා රසාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ නේද? යමක හාමුදුරන්ට රූපයක් එනකොටම වදකේ ආවා කියලා දකිනවා කවුද? සත්පුරුෂ ඇසුර තියෙන ආර්ය ශ්‍රාවකයා. රූපයක් එනකොටම ඔය ආවි වදකයා කියලා දකිනවා. සත්පුරුෂ ආශ්‍රය නැති ආර්ය නොවන අනිත් ශ්‍රාවකයා ඕක දන්නේ නැහැ. මන්තේරණ ධාන්‍ය ශාසනේ ආනාපාන සතියයි බුද්ධ ශාසනේ ආනාපාන සතියයි වෙනස් වෙන තැන. ඒකට ඔන්නෝක දකින කෙනාට අනාගතයේ හික්මීමක් එනවා. ඔය පනවගත්තු හුස්මක් නේ අපි ඇසුරු කරලා තියෙන්නේ. පනවගත්තු දුකක් නේ. දැන් ඒක මුළු හුස්ම සබ්බ කාය ගැනම ඔය ඇත්ත දැනගන්නවා නේද? ආස්වාසය කියන මුළු හුස්මම මේ හිතෙන් අදලා එළියෙන් තියපු එකක් නේ. පනවගත්තු කය. මෙච්චර කල් අපි ඔය ඇත්තට තියනවා කියලා හිතාගත්තට. ඇත්තට තියනවා ඒකනම් ඇති වෙලා නැති වෙනවා කියලා හිතාගත්තට. එළියේ ඇති වෙලා නැති වුණාද? හිතෙන් මෝඩකමට හිතෙන් අදලා මෝඩකමට එළියෙන් තිබ්බද? ඔන්නන මෝඩකමට කරපු ලෝකේ හදපු හැටි පේනවා. හුස්ම කියන ලෝකේ මෝඩකමට හදපු එකක් කියලා පේනවා. දැන් ඔන්න මුට්ටස්සතිය දැන් ටික ටික අඩු වෙනවා. මෝඩකම අසම්මුට්ට වෙනවා. අසම්මුට්ට වෙන්න නම් මේ එක්ක ස්කන්ධ වශයෙන් බලන්න ඕන, නැත්නම් ධාතු වශයෙන් බලන්න ඕන, නැත්නම් ආයතන විදිහට බලන්න ඕන. ඒකයි බුද්ධ දේශනාව අහලා දන්න කෙනාටයි විදර්ශනේ තියෙන්නේ. නොදන්න කෙනාට නෙවෙයි. කැමති විදිහකින් බලන්න. එකකින් බැලුවම ඇත්ත දැක්කොත් තුන් විදිහෙන්ම බලන්නේ මේක තමයි කියලා පැහැදිලි වෙයි. මේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියලා බලන්න පුළුවන් නම් එහෙම බලන්න. ඕතන අර අටලොස් ධාතු, ඒ කියන්නේ මෙතන ආයතන දැන් 3යි 3යි 6ක් තියෙනවා. කාය ආයතනෙ කාය පොට්ටබ්බ කාය විඥාන කියන තුන තියෙනවා. එතකොට මන ධම්ම මනෝ විඥාන කියන තුන තියෙනවා. අපිට ධාතු හයක් විදිහට බලන්නත් පුළුවන්. හුස්ම පනවනකොට කාය ආයතනය මන ආයතනය කියලා ආයතන දෙකක් විදිහට බලන්නත් පුළුවන්. ඒ කොහොම බැලුවත් තේින්නේ එකම ඇත්ත. මෙහි අවිද්‍යාව නිසායි එහි රූප පැනෙව්වේ. මෙහි අවිද්‍යාව මගේ මෝඩකම හින්දා එළියේ රූපයක් පනෝලා. ඒක ඇත්ත කියලා බාර අරගෙන. අර බල්ලා වතුරේ බල්ලෙක් හදලා ඒක ඇත්ත කියලා බාරගෙන. කලින් බලා හිටියේ මේ මෝඩකමට පනවපු එක දිහා. ඒක කොතන බැලුවත් එහෙම තමයි. වෙනස් වෙයි බලන් ඉන්නේ අර වතුරේ ඉන්න බල්ලා වෙනස් වෙයි. ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඌහෙහාට මෙහාට යන්න පුළුවන්. ඔව් තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. තියෙන දේ ඇති වෙලා නැති වෙන්න පුළුවන්. ඒ ඇතිවීම නැතිවීම ඇත්ත දැකීම නෙවෙයි. ඇයි ලෝකෙට ආйти ඇත්ත. ලෝකෙට ආйти ඇත්ත නෙමෙයි ආර්ය දර්ශනේ. ලෝකෙන් ඈතර වෙන දර්ශනේ. ලෝකෙන් ඈතර වෙන දර්ශනේ දිනනවා ලෝකය කියන්නේ මොකද්ද? ලෝකේ හටගත්තේ කොහොමද? රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. සමුදය දකිනකොට එතනම නිරෝධේ පේනවා. මේ සමුදය තියෙනකන් ඕක තියෙනවා. සමුදය නැත්තම් උපදින්න බෑ. සමුදය නැත්තම් උපදින්න බෑ. ඇති වෙලා නැති වෙනව නෙවෙයි. ඇති වුණා නම් ඇති උනේ සමුදය නිසා. සමුදය යදුන් නැත්තම් ඇති වෙන්නේ නැහැ, හටගන්නේ නැහැ. නිරෝධේ. දැන් අපේ අය හුස්ම නිරෝධ කරන්නේ හුස්ම දිහා බලන් ඉඳිලා සංසිඳිලා නැති වෙලා ගියා. ඔන්න නිරෝධයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් හොයනවා මං මැරිලාද දන්නේ නැහැ හුස්ම ගන්නෑ බව විලා. අන්න අතන උත්තරේ තියෙනවා. මං ඉස්සෙල්ලා ඇහුවා දැන් හුස්ම සංසිඳිලා පස්සම් බයං කාය සංකාර. දැන් ඔන්න කාය සංකාරයක් කියලා පේනව නේද මේ? හුස්ම කියන කය කියන්නේ සංකාරයක්. සකස් කරපු දෙයක්. කාය සංකාරය. පනෝගත්තු එක. මෝඩකමට පනෝගත්තු එක. අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. නිකන් සංකාරයක් නෙවෙයි. ඇත්ත ඇති හැටි නොදන්නකමට කරපු සංකාරයක්. දැන් ඕක දකින්නකොට මොකද වෙන්නේ? මේක ඇත්ත දැක්කනම් එහෙම ඒ සංකාරේ හැදෙයිද? මෝඩකමට වතුරු බල්ලෙක් හැදුවා. මෝඩකම දුරු වෙනකොට වතුරු බල්ලෝ හැදෙයිද? නෑ, ඇත්ත දකින්නකොට. එන අවිද්‍යාව තියනකන් ඕක තියෙන අවිද්‍යාව නැත්තම් එළියෙන් පැනවෙන්නේ. නේද? හිතෙන් දැනගනි ඒ වුණාට ඒක එළිය තියෙනවා කියලා විශ්වාස කරන්නේ. තේරුණාද? ඒක සමුදේ තියෙනකම් ඵලයේ තියෙනවා. සමුදේ නැත්තම් ඵලයක් උපදින්නේ නැහැ. නැවෙ පටිච්ච සමුප්පාදේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. එතනම චතුරාර්ය සත්‍යයක් තියෙනවා. අවිද්‍යාවෙන් ওই දේ පැනෙවුවා නම් ඔන්න රූප උපාදානස්කන්ධි දුක. දුකට සමුදය මේ අවිද්‍යාව, මෝඩකම. නේද? එළිය රූප පැනෙව්වේ මෝඩකම හින්දා. මෝඩකම නැත්තම් දැන් එළියේ රූප උපදීද? උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධයි. දුක්ඛ නිරෝධය. දුකයි සමුදයයි නිරෝධයයි. දැන් ඔය ඇත්ත පෙන්නලා දෙනවා කියන්නේ මාර්ගය. දැන් බලන්න ඔන්න චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන විදිහ වැඩපිළිවෙලක් නේද දැන්? හුස්ම කියන කය හටගත්තේ කොහමද? මුලින්ම සබ්බකාය පටිසංවේදී, මුළු හුස්මම සංවේදී වෙලා ඒ මුළු කයම හිතෙන් හදලා නෙලියෙන් තියලා තියෙනවා කියලා නුවණක් එනව නේද? බාහිර තිබුණ දෙයක් නෙමේ. අපි දැනීම් ගැන කල්පනා කරලා හිතෙන් හදලා එළියෙන් පැනෙවුවා. මුළු කයම එහෙමනේ. දැන් සබ්බකාය පටිසංවේදීව ඉන්නකොට ඔය ඇත්ත දකිනකොට මොකද වෙන්නේ? ඒක සංසිඳෙනවා නේද? මෝඩකමට එළිය තිබ්බනම් මෝඩකම නැත්තම් ඔක එළිය නෑනේ. දැන් සංසිඳෙනවා. පස්සම් බයං. පස්සම් බයං කාය සංඛාරං. හැබැයි තාම හුස්ම ගනිමින් ඉන්නවා. පස්සම් බයං කාය සංඛාරං. තේරුණාද? හුස්ම පැනෙවේ මෝඩකමට කියලා දකිනකොට ඇත්ත දකිනකොට පැනෙන්නේ නැහැ. ඒක නැති වෙලා හැබැයි තාම හුස්ම ගනිමින් ඉන්නවා. අර දැනීම හැමම තියෙනවා. දැනීම් ටික දිහා බලා ඉන්න පුළුවන්. කාය ස්පර්ශයෙන් එන දැනීම් ටික දිහා බලා ඉන්න පුළුවන්. බලා හිටියට දැන් හුස්ම පැනෙවේ මෝඩකමට. මෝඩකම නැත්තම් හුස්මක් පැනෙන්නේ නැහැ. ඔව්, දැන් ඔන්න ඔය කරන්නේ විමසලා බැලීමක් නේද? හුස්ම කියන එක ගැන සොයනවා, පරීක්ෂණය කරනවා, පරිවිමර්ශනය කරනවා. ධම්මවිචය පටන් ගන්න. අවශ්‍ය වෙන දේ ඔය කරනවා. ධම්මවිචය ආවා නෙමේ. ධම්මවිචය ලැබීම සඳහා ධම්මවිචය සම්පජ්ජංගේ පහළ වීමට අවශ්‍ය දේ කරනවා. සොයනවා, පරීක්ෂණය කරනවා, විමසනවා. කායानुපස්සනාවෙන් සිහිය පිහිටන්නත් ඕන, මුලාව දුරු වෙන්නත් ඕන, ධම්මවිජය කියන එක පටන් ගන්නත් ඕන, සති සම්බොජ්ජං ගෙන්නත් ඕන, ධම්මවිජය සම්බොජ්ජං ගෙන්නත් ඕන. එහෙම වුණොත් විතරයි මේ ශාසනයේ ආනාපාන සතිය. දැන් භාවනාව කියන්නේ ඔන්න ඔය කොටස. ඊට කලින් තියෙන්නේ ආනාපාන සතිය කියන්නේ මොකද්ද? එතකොට සතිපට්ඨාන කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කරන්නේ කොහොමද? දැන් මේ කියන්නේ භාවනා කොටස. භාවනා කොටස ඉන්නේ ධම්මවිචයත් එක්ක. සතියයි ධම්මවිචයයි ඒ සම්බොජ්ජංගනේ. ඒක පහළ වෙන්නේ භාවනාව තුළ. එතකොට දැන් හුස්ම දිහා බලන් ඉඳීම අර සතිපට්ඨානය විතරයි. සතිපට්ඨාන භාවනාවට එන්නේ දැන්. ඇයි භාවනාව බොජ්ජංග කිව්වේ කියන එකත් ඔතනින් නුවණින් තේරෙයි. ඒ සබ්බාසව සූත්‍රය එහෙම භාවනාව පනවන්නේ බොජ්ජංග වලටනේ. එතන දක්වා ගෙනියන වැඩපිළිවෙලක් මේ ආනාපාන සතිය කියන්නේ. ලෝකයට අයිති මට්ටමේ ඉඳලා ලෝකෙන් එතර වෙන පැත්තට ගෙනියන වැඩපිළිවෙලක් ආනාපාන සතිය නැත්නම් සතර සතිපට්ඨාන. ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්. ඒ වඩන්න එතකොට දැන් අපිට ඔන්න දැන් තනායි කිව්වොත් දැන් සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති. තස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සා මීති සික්කති. දැන් අපිට හුස්ම ගනිමින්ම මේකෙන් මිදිලා ඉන්න පුළුවන්කමක් තියනවා නේද? හුස්ම දන්නවා හුස්මට අහු වෙන්නේ සංකාර වෙන්නේ සංකාරය ඇත්ත දකිනවා. දැන් මේ හුස්ම නොදැනී ඉන්නව නෙවෙයි. හුස්මත් ගන්නවා හුස්මට අහු වෙන්නේ. ඇහැ පාවිච්චි කරනවා නිමිති අරගන්නේ. නිවාප සූත්‍රය කියන්නේ තනකොළත් කනවා වැද්දට අහු වෙන්නේ නුවරංචු. දැන් බුදුහාමුදුරෝ පනවන්නේ මේ හුස්ම නොගෙන ඉඳලා නිවන් දකින්නවා කියලා. කොහෙත් කියලා තියෙනවා. විදර්ශනා ඥාන පහළ වෙන්නේ හුස්ම නැතුව ඉන්නකොට කියලා කොහෙත් කියලා තියෙනවා. සමාධියේ ඉන්නකොට කියලා නම් කියලා තියෙනවා. සමාධිය කියන්නේ හුස්ම නැතුව ඉන්නවා කියන එක කියලා තියෙනවාද? නෑ මේක කියන්නේ අස්ස සිස්සා මීති සික්කති. පස්ස සිස්සා මීති සික්කති. මේ හුස්ම ගනිමින්ම හික්මීමක් ඇති වෙනවා. අනාගතයේ හික්මීම ඇති වෙන්නේ. මේක නුවණින් බැලුවොත් අන නුවණක් පහළ වෙයි. නුවණ පහළ වෙන්නේ හුස්ම දිහා බලා ඉඳීම තුල නෙමෙයි. මේක නුවණින් විමසීම තුල. ධම්ම විචය. ඔය පණවන්නේ නැත්තේ ඉතින් නුවණින් විමසනකොටනේ. නිකම්ම හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම නැති වෙන්නේ සමාධියෙන්. මේක යටපත් කිරීම. සමාධියට කියන්නේ යටපත් කිරීම. අපි වෙන ඒවට හිත යන්න නොදී ඒවා යටපත් කරනවා. ඊළඟට හුස්මටත් හිත යන්න නොදී ඒකත් යටපත් කරනවා. එහෙම යටපත් වෙලා මේ ධර්මාවබෝධයක් නෙවෙයි ඒක. ඒ සමාධියේ. කය දැනෙන්නේ නැතුව යනවා ඒ සමාධියෙන්. දැන් මේ කයේ ඇත්ත දකින්න වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ආනපස්සනාව තියෙන්නේ කයේ ඇත්ත අවබෝධ කරගන්න. ඒ කය නැතුව කොහොමද ඇත්ත අවබෝධ කරන්නේ? කය දිහා බලා ඉන්න, ඒකේ ධර්මතා දකින්න. ඒකට ධර්මතා දැන් සතිපට්ඨාණයෙන් බැලුවත් පේනවා. ධර්මතා දකිනවා කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නැයි තේ හුස්ම දිහා බලා ඉන්නකොට සමුදයක් බැලුවද? ඔහේ බලා ඉන්න ආයතරයි නේද? අර වතුරේ ඉන්න බල්ලා දිහා බලා ඉන්නවා. ඕක හටගත්තේ කොහොමද කියලා හොයන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ රූපයක් තියනවා නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට අපි හටගන්න හැටි දකින්න ඕන. අවිද්‍යාව නිසායි ඕක පණවන්නේ. ආයතන මුලාව නිසායි ඕක පණවන්නේ. මේ හුස්ම කියලා එකක් පැනෙව්වේ ආයතන මුලාව තුල. අන සමුදය. ඒ මුලාව නැති වුණා නම් ඕක උපදින්නේ නැහැ. ත්‍රිවිද්‍යාව තියෙනකන් ඕක තියෙන අවිද්‍යාව නැත්තම් ඕක නැහැ. සමුදය වය එකට පේනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේරති වය ධම්මානුපස්සීවා කායස්මින් වේරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් වේරති. ඒ ටික ඕකේ නැහැ. ඒ ටික තියෙන්නේ සතර සතිපට්ඨාන කායනුපස්සන. ඒකතානාපාන සතියේදී කියනවනේ ඉති අජ්ජත්තං ආකායේ කායනුපස්සී විරති බහිද්ධා වාකායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායනුපස්සී විරති. ඊළඟට කියනවා සමුදය ධම්මානුපස්සී වාකායස්මින් හේරති වය ධම්මානුපස්සී වාකායස්මින් හේරති. දැන් ඔන්න ඕක වඩන කෙනාට නේද අනාගතයේ හික්මීමක් එන්නේ. මේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති වෙන්න පුළුවන්. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඒ හික්මීම අනාගතේ. අනාගතය කියන්නේ දැන් නුවණ යෙදෙන්න ඕන. සිහිය විතරක් නෙවෙයි. ඒකට සිහියත් පිටලා හිටින්න ඕන. අසම්මුට්ට වෙන්නත් ඕන. මර කායනුපස්සන වැඩිම තුල මොකද වෙන්නේ? සිහියත් පිටනවා අසම්මුට්ටත් වෙනවා. තේරුණා? එහෙම නැවුණත් සතර සතිපට්ඨානේ සප්තබොජ්ජංග වැඩෙන්නේ නැහැ. මුලා නේ ධාතු වශයෙන් බලන්නේ. ඉතින් ධාතු කියන්නේ මොනවද කියලා ගන්න. ඒ ධාතු විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අටලොස් ධාතුව. පඨවිය ප්‍රතේජෝ ආයු නිවෙයි ආ නෑ නෑ අටලොස් ද ඔව් Tamanta ඕනනම් දැන් අර පඨවිය ප්‍රතේජෝ ආයු විදිහටත් ධාතු බලන්න පුළුවන්. එතකොට බලන්නේ රූපය මොකද්ද කියලා. රූපස්කන්ධය ඔය විමසන්නේ. එතකොට හුස්මේ තියනවාද පඨවිය ආපෝ තේජෝ වායු? අපිට මුලින් හිතන්නේ එළියේ තියෙන හුස්මේ තියනවා. ඒ හැපෙන්න පඨවිය තියෙන්නේ නැහැ. වායෝ ගතිය තියෙනවා, රසනේ සීතල ගතිය තියෙනවා. ඉතින් අපි හිතන්නේ හුස්මේ ඔවා තියෙනවා කියලා. දැන් වතුරට එදෙන බල්ලා හිතන අර බල්ලා හැදිලා තියෙන්නේ පඨවි වලින්. උගේ ඇඟේ තේජෝ ධාතුවක් ඇති. පඨවිය ආපෝ තේජෝ වායු තියෙනවා කියලා. අත්‍තරම් බල්ලාගේ ඇඟේ ඒවා තියෙනවද වතුරේ ඉන්න බල්ලාගේ? එහෙනම් අපි මේ මෝඩකමට එළියෙන් පනවපු හුස්මේ ඒවා තියෙනවද? ලෝකෙට අයිති විදිහට ඒවා දැනෙනවා. මම ලෝකෙන් එතර වෙන නුවණ එනකොට ලෝකෙට ඇත්ත බොරු වෙනවා. අයිති බලන හුස්ම දැන් හුස්ම ගැන ඇත්ත දකින්න ගලින්නේ. කායනුපසනාව පටන් ගන්න තැනනේ. දිග හුස්මයි කෙටි හුස්මයි. දැන් නුවණින් බලනකොට පේනවා ඔකත් පනවගත්තු එකක්. බල්ලා මුලින්ම පටන් ගන්නවා බල්ලෙක් ඉන්නවා ඌ පටවිය පොතේජෝ වායෝයි තියෙනවා. හැබැයි දැන් නුවණින් බලනකොට මෙහි ආයතන මුලාවෙන් අර හේ බල්ලෙක් පැනෙව්වා කියලා දකිනකොට අර ධාතුවට මොකද වෙන්නේ? දහටමයි දැන් අවශ්‍ය නැහැ. ඒ නුවණින් බලනකොට පේනවා 18ක් තියෙනවද කියලා නෑ. ඔව්. දැන් අපි ධර්මය දන්න කෙනාට 28ක් තියෙනවා. 820 රූප. හරි දැන් පණව ගත්තා කියලා දකින්නකොට මෝඩකම තියෙනකන් ඕක තියෙනවා. මෝඩකම නැත්තන් නෑ. පණව ගත්තු කෙනාට තියෙනවා. හරි දැන් නෑ නෙවෙයි. ඒ දෘෂ්ටියේ ඉන්නකන් ඒ ටික තියෙනවා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන තාක්කල් බල්ලා හැදිච්ච සේරම උට තියෙනවා. එහෙනම් නෑ කියන්න බෑ. අවිද්‍යාව තියෙනකන් ඒක තියෙනවා. ඔව් පංච උපාදානස්කන්ධය වගේම තමයි ඉතින්. හැබැයි ඒක තියෙන්නේ මෝඩකම තියෙනකම්. මම ඉන්න තාක්කල් ලෝකේ තියෙන තාක්කල් ඒවා තියෙනවා. කොහොම බැලුවත් ඔය ඇත්ත තමයි දකින්න ඕන. පටිච්ච සමුප්පන්න බව. ඉමස්මෙන් සති ඉදං හෝති. ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවයේ දකින්නයි අපි ඔය එක එක විදියට බලන්නේ. පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්නයි ඔය එක එක විදියට බලන්න කියන්නේ. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මෙහි අවිද්‍යාව තියෙනකන් එහි රූප තියෙනවා. මෙහි අවිද්‍යාව තියෙනකන් ලෝකයක් පැන වෙනවා. ඔය ලෝකෙට තමයි දුක කියන්නේ. දුක මත තමයි ලෝකෙ තියෙන්නේ. අවිද්‍යාව තියෙනකන් ලෝකෙන් ලෝකයක් තියෙනවා. අවිද්‍යාව නැති වුණොත් ලෝකෙන් එතර වෙනවා. ලෝකයක් පිහිටන්නේ නැහැ. ලෝක නිරෝධයක් එතකොට. හයකින් කාය ආයතනේ කය පොට්ටබ්බ කාය විඥාන කියන ධාතු තුනයි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ඊළඟට මන ධම්ම මනෝ විඥාන. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එහෙමත් බලන්න පුළුවන්. ධාතු කියන්නේ මේ තියෙන දෙයක් නෙවෙයි. ස්වභාවයක් හඳුන්වන්න දෙන නමක් විතරයි. ස්වභාවය එතකොට හිතට අරමුණු වෙන ස්වභාවයක් විතරයි. එළියේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට පටන් ගන්න කෙනාට ඔහොම කිව්වට ඕක තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒ ඉන්න තැන ඉඳන් ටික ටික එහාට ගේන්න ඕන. අර මොහොතේ වෙරළේ ඉඳන් ටික ටිකනේ ගැඹුරට යන්න ඕන. නැත්තම් වෙන්නේ ආමුකුත් නැහැ කියලා දෘෂ්ටිගත වෙනවා. හුස්මකුත් නැහැ කියලා කිව්වොත් දෘෂ්ටියන්නේ. හුස්ම නැහැ කියන කතාවක් නෙමෙයි කියන්නේ. හුස්ම පනව ගත්තේ මොඩකවටයි කියන්නේ. අවිද්‍යාව තියෙනකන් ඒක පනවනවා. නැහැයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ආ මොකද ලේසියට ඕවා හිතන්න ඕනේ නැහැ, ඕක නැහැනේ කියලා හිතුවා නෑ හරිනේ කියලා හිතන. එහෙම හරිනේ. ඒක ඒක දෘෂ්ටිය. පිට අපිට මොකක් හරි රූපයක් තියනවා නම් බුදුහාමුදුරෝ පෙන්වන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඒ රූපේ සමුදය හොයන්න. සමුදය දකින්නකොට පේනවා සමුදය තියෙනකන් විතරයි ඕක ගැන කතා කරන්න පුළුවන්. සමුදය නැත්තම් නිරෝධයි කියන ධර්මතාවය. එතකොට මේ නිරෝධ කියන්නේ හොඳට මතක තියාගන්න ඇති වෙලා නැති වෙන එක නන් නෙවි. ඇති වුණා නම් ඇති උනේ සමුදය හින්දා. සමුදය නැත්තම් ඇති වෙන්නේ නැහැ, හටගන්නේ. හටගන්නේ නැති කමටයි නිරෝධ කියන්නේ, උපදින්නේ නැති කම. උපදීම නැවැත්වීම සඳහායි මේ වැඩ පිළිවෙල තියෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැවැත්තුව. කීනා ජාති. ඉපදීම නැවැත්වේ මරුණයින් පස්සේ නෙමෙයි රහත් වුණ මොහොතේ. කීනා ජාති කියන්නේ අවිද්‍යාව දුරු වෙන මොහොතේ. අපේ මෝඩකමට තමයි මරුණයින් පස්සේ උපදින්නේ නැහැ කියන්නේ. ඒක දෘෂ්ටිය. නේද? රහතන් වහන්සේ නහෝති පරම් මරණාති කියන්නේ දෘෂ්ටියක් කියනවා නේද? මරණයෙන් පස්සේ නැහැ කියන්නේ දෘෂ්ටිය. තාපක දෘෂ්ටිය. යමක සූත්‍රය නේද? අපි සාකච්ඡා කරලා තියෙනවානේ. අතාරින්න යන්න එපා. පණව ගත්තු හැටි බලන්නකො. ඇත්ත දකින්නකොට අතෑරීම ඉබේ වෙන දෙයක්. නිරෝධේ කියන්නේ දැන් ධාතු හය පණවන්නේ. දැන් කයයි පොට්ටබ්බයයි කාය විඥාණයයි නේද? දැන් කය කියන්නේ අපි ගම්මුක මෙතන නාසය. පොට්ටබ්බය කියන්නේ ඔකේ ඇවිල්ලා හුස්ම වදිනවා. ස්පර්ශ වෙනදී. ඔක දැනගන්නවා කාය විඥාණය නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුං විඥානං කිව්වා වගේ කයයි රූපේයි පොට්ටබ්බයයි නිසා කාය විඥාණය හටගත්තා. එතකොට ඒ තුන තියනා නම් ප්‍රස්සයක් තියෙනවා. කාය සම්පස්සය. ඊට පස්සේ පත්‍ය වේදනා ඔහොමම ගිහිල්ලා ප්‍රපංච දක්වා යනවා. ඊළඟට කියනවා නේද මේවා ඇතිකල්ලි කය ඇතිකල්ලි පොට්ටබ්බය ඇතිකල්ලි කාය විඥාණය ඇතිකල්ලි පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. පස්සපඤ්ඤත්තෙන් පඤ්ඤා පෙසති තීඨානමේතං විජ්ජති මදුපින්දික සූත්‍රය. අලුතෙන් ආපු ඒ සූත්‍ර වල අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකයි මේ කෙටියෙන් කියන්නේ. එතකොට මේවා ඇතිකල්ලි පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන කරුණක් තානමේතං විජ්ජති විද්‍යමාන වෙනවා. එතනම කියනවා කය නැත්තම් පොට්ටබ්බය නැත්තම් කාය විඥානය නැත්තම් පස්සපඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. මේතන් තානං විජ්ජති. මොකද්ද මේ අසති කියන්නේ? එතකොට අසති කියන්නේ කොයි වෙලාවද? මේ මොහොතේ තමයි. මේ මොහොතේ අවිද්‍යාව තියෙනකොටද අවිද්‍යාව නැතිකොටද? අවිද්‍යාව නැතිකොට. අවිද්‍යාව තිබුණත් ওই ටික තියෙනවා. කය නාසයක් තියෙනවා, හුස්මක් තියෙනවා, කාය විඥානෙත් තියෙනවා. අවිද්‍යාව තියෙන කෙනාට ලෝකෙට අයිති කෙනාට විද්‍යාව පහළ වෙනකොට ඒ දැනීම කියන එකේ ඕවා එකක්වත් නැහැ. දැනීමක් විතරයි. මුත මුතේ මුතමත් සංගවිස්සති. ඒ නාසයක් කියන එකත් පනවගත්තා, හුස්මක් කියන එකත් පනවගත්තා. ওই දෙක තියෙන හින්දා ඒක කියන්න විඥානෙකුත් පනවගත්තා. නාසයයි හුස්මයි තියෙනකොට කාය විඥානෙ පහළ වෙනවා. ඒ පහළ වෙනවා කියන්නේ ওই තුනම එක මොහොතේ සිද්ධියක්. ආ පස්සේ කියන්නේ එක මොහොතේ සිද්ධිය. මේ ಜಾති තුනක් තියෙනවා කියන එක තින්නම් සංගති පස්සෝ. ඒක වෙන්නේ මෝඩකම. එතකොට දැන් පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දැක්කොත් සම්මාදිට්ඨිය එනවා. පස්සේ උනේ මෙහෙමයි පස්ස සමුදය මේ හේතුව මේකයි. මේ සමුදේ නැත්තම් පස්සයක් වෙන්න බෑ. නිරෝධේ අපි හිතන්නේ පස්ස නිරෝධය කියලා පස්සයක් ඇති වුණා නැති වුණානේ. දැති වෙනකොට අවිද්‍යාව හේතුක කියන එක බලන්නේ නෑනේ. දැන් පස්සෙයි පස්ස සමුදයයි පස්සයක් තියනවා නම් සමුදයක් තියෙනවා. සමුදේ යෙදුනොත් විතරයි ස්පර්ශය තියෙන්නේ. සමුදේ යෙදුනේ නැත්නම් ස්පර්ශය හටගන්නේ නෑ. නිරෝධයි. අන්නයි දැක්මාවොත් සම්මාදිට්ඨිය. ඒක නැතුව සම්මාදිට්ඨිය එන්නේ නෑ. ඔව්. ඒකට තමයි ධම විමසන එක වෙනම කරන්න ඕන දෙයක්. සද්ධර්ම ශ්‍රවණය ඒක තේරුම් ගන්න එක නේද? බණ අහන්න, ඒක ගැන හිතලා බලන්න, ඒ නුවණ ඇති කරගන්න. ඥානං පස්සං යථා භූතං සාස්වෝති සම්මාදිට්ඨි. දන්න දකින කෙනාටයි මේ ඇත්ත ඇති හැටි සම්මාදිට්ඨියනි. සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි ආර්ය මාර්ගය වඩන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි සම්මාදිට්ඨිය නැතුව ඔහෙ හුස්ම දිහා බලන් හිටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ. වැඩුණොත් තමයි පුදුමයි. ඔව්. බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාටමයි එකයි බුද්ධ ශාසනයේ ආනාපාන සතියක් වෙනම තියෙනවා. අන්‍යය වඩපු ආනාපාන සතියකුත් තියෙනවා. ඒක නැහැයි කියන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කියනවා. අරිට්ඨ සූත්‍රය. ඔහම ආනාපාන සතියකුත් තියෙනවා. මන් නැහැයි කියන්නේ නැහැ. හැබැයි මේ ශාසනයේ ආනාපාන සතිය මෙහෙම එකක්. සම්මාදිට්ඨියත් සමගමයි මේ නැතුව සතිපට්ඨානෙ වැඩෙන්නෙත් නැහැ, බොජ්ජංග පහළ වෙන්නෙත් නැහැ. ඒකමයි මේ කියන්න හදන්නේ. නිකම්ම හුස්ම දිහා මොඩේක් වගේ බලන් හිටියට නම් ධර්ම කරුණ අවබෝධ වෙන්නේ නැහැ, ආර්ය මාර්ගයක් වැඩෙන්නේ නැහැ. දැන් දහමක් අහලා දැනගෙන තිබුණොත් විතරයි, දැන් ආයතන ගැන බලන්න ඉගෙනගෙන තිබුණොත් විතරයි හම් බලන්න පුළුවන්. ධාතු විදිහට බලන්න ඉගෙනගෙන තිබුණොත් විතරයි හම් බලන්න පුළුවන්. ස්කන්ධ විදිහට බලන්න ඉගෙනගෙන දැනගෙන දහමක් අහලා දැනගෙන තිබුණොත් විතරයි ඔය කතා කරන්නත් පුළුවන්. ඇතුළ මේ ඉබේ පහළ වෙන අවබෝධ වෙන ධර්මතා නෙවෙයි. එහෙම වුණා නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ, ශ්‍රණ සම්පත්තියක් අවශ්‍ය නැහැ. ඔව්. දැන් ඒක තමයි ඒ පැටලෙවිලි ලිහෙන්න තමයි මේවා සාකච්ඡා කරන්න ඕන. එතකොට දැන් මෙතන අස්ස සිස්සාමීති කියන එක, අස්ස සාමීති කියන එකයි අස්ස සිස්සාමීති කියන එකේ වෙනසක් තේරෙයි. දැන් අස්ස සාමීති කියන්නේ වර්තමානයේ පජානාති. පජානාති එක මදි ආර්ය මාර්ගයට. සික්කති අස්ස සිස්සාමීති සික්කති, මේ නුවණ යෙතිලා ශික්ෂණයක් එනවා අනාගතේ. යාවදේව ඥානමත්තාය අනාගතේ ඥානයේ පිණිස, පතිස්සති මත්තාය එළඹ සිටි සිහිය පිණිස. එදාට තමයි අනිශ්චිතෝච විහෙරති. ඒකට අහු වෙන්නේ නැහැ, ඇසුරු කරන්නේ නැහැ. හුස්ම ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන්. හුස්මත් දන්නවා, හුස්ම ඇසුරු කරන්නේ නැහැ. තනකොළත් කනවා, වැද්දට අහු වෙන්නේ නැහැ. ආයතන පාවිච්චි කරනා නිමිති අරගන්නේ නැහැ, ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන ධර්මතාවය. එතෙන්ට යන සම්මාදිට්ඨිය ඕන. එතකොට තමයි අර සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි ඔන්න දැන්. සතිපට්ඨාන මොකද්ද? මාර්ගය. ආරේෂ්ඨාංගික මාර්ගය කියන එකට එන්නේ. ඒකේ තමයි සතිපට්ඨාන පරිපූර්ණෙන්ති සප්තබොජ්ජංග පරිපූර්ණෙන්ති. ඒපැත්තට යන්නේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. සම්මාදිට්ඨිය එකමයි. සම්මාදිට්ඨිය නැතුව නෙවෙයි. ඒව තේරුම් ගන්න තමයි අපි ධහම නුවණින් විමසන්න ඕන. බුදු දහමක් තියෙන කාලෙක විතරයි මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. වෙන කාලෙක බැරි වෙන්නේ ඔය නිසයි. හදන් සප්තපජ්ජංග උපදිනවා කිව්වනේ. නිකන් එන්නේ නැහැ ඒවා. මාර්ගය නැවත නැවතද මන් දන්නේ නැහැ. කොහොම හරි ඒක උපද්දව ගන්න ඕන එකක් මිසක් බලෙන් එන එකක් නෙවෙයි. මේකේ යෙදීම තුල දැන් මුට්ට සතිය නැති වෙන්නේ මේ කායනුපස්සනාව වැඩිම තුල. නිකන් නෙවෙයි. එතකොට ඒ මත තමයි සති සම්බොජ්ජංගේ පහළ වෙන්නේ. ඒ මත තමයි ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගන්න පුළුවන්. එතකොට අපි ඒ වයින් ඉඳන් මේක වඩනවා කියන කතාවක් නැහැ. ඒකයි මං කිව්වේ ධම්මානුපස්සනාව වඩනවා කිව්වට මං දන්නේ නැහැ කොහොම වඩනවාද කියලා. මේ බොජ්ජංග පහළ වුණ නැත්නම් සම්මාදිට්ඨියෙන් තොරව යන්නේ මුට්ට සතියේ. එතකොට අසම්මුට්ට වෙන්න ඕන. වැඩෙන්න ඉතින් ඒව පහළ වෙන්න එපයි. පහළ වෙන්න මේ කරුණු සම්පූර්ණ වෙන්න ඕන. කලින් බොජ්ජංග ගෙනාවා නම් ඉතින් බොජ්ජංග වඩා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ දහමක් අහලා ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් බුද්ධ දේශනාව මේ ආනාපාන සති සූත්‍රේ නම් මේ විදිහට තමයි තියෙන්නේ. මාර්ගේ යනකොට ඉබේම වැඩේ. හැබැයි මාර්ගෙට වැටෙන එක ඉබේ වෙන්නේ නැහැ. දහමක් කාලා නුවණින් දැකලම වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය නැතුව මාර්ගෙට වැටෙන්නේ නැහැ. සම්මා දිට්ඨියේ පූර්වක්‍ෘතියක් කරන්න තියෙනවා. බණ අහන්න ඕන, නුවණින් විමසන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය ඕන, ආර්යයන් ඇසුරු කිරීම ඕන. ඔව් මෙහෙමයි. දැන් ආර්ය මාර්ගේ පටන් ගන්න සම්මාදිට්ඨියක් ඕනනේ. එතකොට ඒක එන්නේ අර බොජ්ජංග පහළ වෙන්න අවශ්‍ය කරුණු සම්පූර්ණ වෙන්න ඕන. එතකොට ඊට පස්සේ දැන් අපි සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රත්‍යක්ෂ වුණා නෙමෙයි, නිරෝධ වුණා නෙමෙයි, නිවන් දැක්කා නෙවෙයි. සත්‍ය ඥානය, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියන සත්‍ය ඥානේ. දැන් කෘත්‍යයක් තියනවනේ කරන්න. ඒකයි මේ භාවිතා බහුලී කතා කියලා මේ බොජ්ජංග වලටත් තියනවනේ. කෘත්‍ය අවසානයේදී ආයේ නැවත කියන්න දෙයක් නැහැ. කතං කරණීයං කරලා ඉවරයි. ආයේ මාර්ගයක් නැහැ. නෑ නෑ ඒ කෘත්‍ය ඥානේ ඒක. ඒවා ඉතින් මන් දන්නේ කොහෙන් ගත්තු ඒවද කියලා. එකවරක් එනවා, තව වරක් එක සැරේයි මාර්ගසිත පහළ වෙන්නේ. ඵලසිත මාර්ගසිතෙන් අනතුරුවම් පහළ වෙනවා. ඕවා ඉතින් ඕවා මේ අර ඕවා පාඩම් කළාට නම් ඕවා ලැබෙන්නේ නැහැ, දකින්න බෑ. ඒ දැනුමක් විතරයි. දැනුම දැක්මකට යන්න පටන් ගන්න. වචන ගොඩක් පාඩම් කළාට දහම දකින්න බෑ. අපි තව පටලව ගන්නවා මේක. මොකද ලෝකෙට අයිති විදිහටනේ ඔක විස්තර කරන්න හදන්නේ. මම ලෝකෙන් ඈතර වෙන දැක්ම ඇති වෙන විදිහේ වැඩපිළිවෙලකට යන්න ඕන. ඒක මේ හරි පැහැදිලි. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්තංගම. අද හුස්මටත් අපි දැම්මේ අර කතාවම්නේ. හුස්ම කියන්නේ රූපයක්. එහෙනම් ඒ රූපේ හටගත්තේ කොහමද? සමුදය. ඒතර සමුදය දැක්කොත් Nirodha පේනවා. ඇත්තරයි. ඒ රූපය කියන්නේ පංච උපාදානස්කන්ධය. සමුදය කියන්නේ ඒකේ උදය. සමුදය නැත්තම් ඕක උපදින්නේ නැහැ කියන්නේ වය. අපි අර ලෝකෙට ආයිති විදිහට ඕක ගලපනවා. නෑ නෑ ඔය හටගත්තු එක නැති වුණා. ඒ ලෝකෙට ආයිති එක. නැන් ලෝකෝත්තර දර්ශනේ පෙන්වන්නේ සමුදයයි වයයි. ඒ කියන්නේ සමුදේ තියෙන පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ. සමුදේ තියෙනකම් ඵලය තියෙනවා. සමුදේ නැත්තම් ඵලය උපදින්නේ නැහැ කියන ධර්මතාවය. දැන් ලෝකෙට ආйти විදිහට නෑ නෑ ඕක හටගෙන නැති වුණා. ඇති වුණා නැති වුණා. ඒකයි මේකයි දෙක. අනිච්ච සංඥාව පැහැදිලිව කියන ඉති රූපං, ඉති රූපස් සමුදේ, ඉති රූපස් සත්තංගම. එහෙම වඩන කෙනාටයි මේ අනිච්ච සංඥාව වැඩෙන්නේ කියලා. අනිච්ච සංඥා සූත්‍රයේදී එක ඒව බොරු. බොරු කියන්නේ ලෝකෙට අයිති ඇත්ත. දැන් අපිට ආර්ය දර්ශනයේදී බොරු කියලා තමයි කියන්නේ. තිතියක් ගැන කතා කරනවා නම් ඕක ලෝකෙට අයිතිමයි. නিত্য සංඥාවක්. අනිත්‍ය දර්ශනේ එහෙම එකක් නැහැ. ඒකෙන් මිදෙන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ. කියන්නේ ආර්ය දර්ශනයේදී නැත්තම් ඉතින් සමතෙන් ඕක පස්සම්බයන් කියලා ඒකටත් ගලපන්න පුළුවන්. හුස්ම දැන් හුස්ම දැනෙන්නේ නැහැ, ඔන්න පස්සම්බයන්. පස්සයි බයයි තමයි. මේ ධර්මතා දැකීමක් නෙවෙයි. සසර යන්නේ සමතයක් මේ සම්මාදිට්ඨියක් නෙවෙයි. සතිපට්ඨාන නෙවෙයි ඒක. ඒ කියන්නේ මේ දන්න දකින කෙනාටයි සතිපට්ඨාන තියෙන්නේ. ඉතින් මේක දැන් ආනාපාන සති සූත්‍රේ තව තව හොයන්න ඕන. දැන් ගිය සතියට වඩා තව ටිකක් පැහැදිලි වෙනවා නේද මේ සතියේ කතා කරනවා. ඉතින් ආයි ආයි තමනුත් තැන්ක කියෝලා බලන්න මේවා මේවද මෙහෙම දේවල් තියනවද මේකේ කිව්ව පළියට පිළිගන්න නෙමෙයි නුවණින් විමසන්න වෙන්න පුළුවන් දේවල්ද අර වැදගත් කරුණු ටික තියෙන ටික විතරයි මම මේ කතාවට වැදගත් කියන්නේ කතා නොකරන කරුණු ටික අහන්න නොලැබෙන කරුණු ටික තමයි කතා කරන්නේ දැන් ආනාපාන සති සූත්‍රය ගත්තාම ඊට වඩා ගොඩාක් තව දේවල් තියෙනවා එහෙනම් මේ මේ මේ සූත්‍රේ තියෙන තැන තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ අනුපද වර්ගයේ තියෙන කරන් කියවන්න දැන් ඔය පාලි වලට බය වෙන්න එපා පාලි වචන වලට බය වෙන්න එපා ආයි ආයි කියන්න සද්ද කරලා කියන්න එතකොට ඔය Tamanට පැහැදිලි වෙනවා පාලි දන්න අයගෙන් අහගන්න ගියොත් ඔය තේරුම එන්නේ නැහැ ඒකළු විදර්ශනා කරපු අය නෙවි පොතේ දැනුමෙන් අර්ථේ හොයන්නත් බෑ ඒකළු උදව් කරගන්නත් ඕන ඉතින් මූලික අවබෝධයට එතනින් එහාට හොයන එක භාවනාවේ යෙදিলা අවබෝධය ගන්න ඕන එක මේ ආනාපාන සතිය ගැන එක එක විදිහේ පුරුදු කිරීම අහන්න ලැබෙන හින්දා හරි වටිනවා ආනාපාන සති සූත්‍රේ කියෝලා ඒකේ ප්‍රායෝගික පැත්ත බුදු කෙනෙක් පෙන්වුවේ මන පැත්තද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඒ සඳහා තමයි අපි මේ විශේෂයෙන් ආනාපාන සති සූත්‍රේ මේ දවස්වල සාකච්ඡා කරන්නේ. ඉතින් ඒවට සම්බන්ධ දේවල් තමන් හොයලා බලන්න. ඒක දැන් භාවනාව කරන එක එක්කම මේ අවබෝධයකුත් ඕන. නැත්තම් වෙන්නේ අර අනේ තීර්ථකේ වඩපු ආනාපාන සතිය වඩලා එක එක අත්දැකීම් ලැබලා ඔන්න මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන එක. එහෙනම් මුලා වීම මත කාලේ ගාක් අහන්න ලැබෙනවා. එහෙනම් නුවණින් මේ ඒ සූත්‍ර විමසන ගමන් භාවනාව කරන්න. ඒ කියන ඒවා කරලා බැලුවට කමන්නේ නැහැ. බය නැතුව ඒවත් කරන්න. ඒ අත්දැකීම් වල මොකද්ද වැරද්ද කියලා Tamanට සූත්‍ර කියවනකොට හොයාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. හරි, එතනින් අපි අවසන් කරමු. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. හොඳ සමාධියක් තිබුණා, හොඳ සීලයක් රැකුණා. ප්‍රඥාව වැඩෙන සාකච්ඡා කළා ධර්මයක් විමසමින් එතකොට සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් ඒක මහානිසංසයි කියන්නේ අපි අර නිකං කරන පිනක් වගේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ මේවා යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම Tamanට උපකාරී වෙනවා පින් ගොඩාක් රැස් කරගත්ත පින් රැස් කරගත්ත වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවි දේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා ඒ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දවල් ලෙඩ දුකක් සොර සතුරු උපද්දවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති ඒ වගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් ඉන්නා නම් පින් බලාපොරොත්තුව මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙන්න. ඉතින් ඒ තමන්ගේ මියගිය අය සිහි කරගන්න පුළුවන්. ඒ මහත්මියට සිහි කරගන්න පුළුවන්. ඒ වගේම පරලෝසපත්ත ආදරණීය මෑණියන්ගේ පන්දිනය වෙනුවෙන් පින් පිණිස මේ දායකත්වයක් තියෙනවා. ඒ වගේම මියගිය දෙමාපියන් වන KMP බණ්ඩාර පියාණන් සහ බණ්ඩාර මැණිකේ මෑණියන්ට පින් පිණිස ඒ සියලුම දෙනා සිහිපත් කරගන්න තමන්ගේ ඥාති මේ මිත්‍රාදීන් මළගිය සිහි කරගෙන ඒ හැමවම මේ පින් සතුටෙන් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබාගෙන මේ සසර දුකෙන් මත් මිදෙන්නම හේතු වාසනා වේවා කියලා මලගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඉතින් මේ වෙලාවේ හොඳම ප්‍රාර්ථනේ වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට දෙන බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගමෝ. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපේ මේ අවිද්‍යාව නිසා කරන සංකාර මේ ලෝකේ හැම දෙයක්ම හදන්නේ අවිද්‍යාව නිසා. ඒ සියලු සංකාර සබ්බේ සංකාරා ඉවයි ලක්ෂණේ තමයි අනිත්‍යය පොදුකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරමුණ ධර්මතා එකක්වත් මේ එළියේ තියෙන පාලනය කරන්න ආත්ම ස්වභාවයෙන් යුතු ඒවා නෙමේ. සබ්බේ ධම්මා අනාත්තාති. මේ බව ප්‍රඥාවට පේන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාවෙන් ලෝකයක් හදලා වතුරේ බල්ලෝ හදලා විඳපු දුක කලකිරිලා අතරි නමොඩ මොඩ කමටද ඔය දුක විඳි. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දෙනාටම. අර ගමන යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවනම් ඒවයි නම් දෙන්න ලබන සතියේ.